හා තමන්ගේ සංගීත ශිල්ප ඥාණය නොපැ කියල නොමස්සුරුව ලබා දුන්නා. ස්වර්ණ ගුණවර්ධන ලියු පදවැල සඳහා සත්සර මුසු කළේ විශාරද ගුණදාස කපුගේ. ගායන කැරියුම් කරන්නේ ප්‍රවීණ රංගන සහ ගායන ශිල්පිනී කුමාරි මුණසිංහ සමග කපුගේ ගෝලයෙක් විදිහට ආඩම්බරෙන් තමන් එතුමන්ගේ ශිෂ්‍යයෙක් බව කියන මානෙල් ලී තෙන්නකෝන් දෙපළට අපි රස විඳිමු. තම සදාකරණීය කලාකරුවා වෙනුවෙන් ගෞරවනීය දායකත්වයේ සපයන ගායන ශිල්පීන් මේ ගායන කී කපුගේ වෙනුවෙන් කරන උපහාරයයි. කපුගේ වෙත මලින් කළ උපහාරය පුෂ්ප උපහාරයයි. පුතු විසින් ගැයූ පියගුණගේ පුත්‍ර උපහාරයයි. කපුගේට 65 සංවිධානය කරමින් ජාතික කුරුමයන් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය තවහෝ රඟහල පදනම මේ පිරිනමන්නේ ජාතියේ උපහාරයයි. කපුගේට උපහාර පුදමින් චන්ද්‍රලතා වික්‍රමසිංහ මාතාව රචනා කළ මෙම ගීතය ගයන්නට ඇගේ පුත් ප්‍රවීණ ගායන ශිල්පී ජගත් වික්‍රමසිංහන්ට අපි ආරාධනය කරමු. මේ කම්පන කම්පිතය කපුගේ නමින්. මේ වෙලාවේ මට මේ ගීතය ගැන වචනයක් කියන්න අවසරයි. මේ ගීතය නිර්මාණය කළේ කපුගේයන් ඇතිවෙච්ච දවසේ ඒ ඇතිවෙච්ච කම්පනයේ වේදනාව මට පවත්ව ගන්න ගීතයකින් ගීතයක් නිර්මාණය කළා. අද තමයි මේ ගීතය වේදිකාවක් ඉදිරියේ ගයන්න අවස්ථාව ලැබුණේ. විශේෂයෙන්ම කපුගේගේ රන් ස්වරය ඇයි පවුනක් ජනතාව අතර කම්පනය වන්නේ? මම හිතන්නේ සංගීතයට කොටු කරගන්න බැරි වුණ මානසිකත්වයක් ඒ හැඳේ තිබුණා. ඒක තමයි අදටත් හෙටටත්